tassa bhagavato arahato samma sambuddhassa. අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව තුළින් ඇතිවීම හා නැතිවීම වටාගන්නේ කෙසේද? මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියාට අනිත්‍ය ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෛත්‍රී භාවනාව මෛත්‍රී වාක්‍යයකින් කරන ලබන භාවනාවක්. ඒ තමයි සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා කියන මෛත්‍රී වාක්‍ය මුල් කරගෙන අපගේ ජීවිතේ සංසාර විමුක්තිය පිණිස දුක නිවා ගැනීමේ අදහසින් සිදු කරනු ලබන භාවනාවක්. අපි මේ ලබාපු මිනිසත් භවයේ කොච්චරනම් භාවනා කරලා තියෙනවද කියලා බැලුවොත් අපි අටවිසි බුදු පියාණන් වහන්සේලා ගැන ආලා තියෙනවා. නිරාංජන නදියේ වැලිවලට වඩා භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකෙට පාල වුණයි කියන එක විශ්වාස කරනවා. එනම් මෙච්චර බුද්ධ ශාසනවල අපි තාම නිවන් දැක්කේ නැහැ. ඒ කියන්නේ අපේ අඩුපාඩු තාම හැදිලා නැහැ. අපි අවංකවම දන්නවා අපගේ ඇතුළාන්තය, එහෙම නැත්නම් ලෝකෝත්තර ස්වභාවය අරන් බලනකොට අඩුපාඩු අනන්තයි, අප්‍රමාණයි. ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය කියන මේ අකුසල ධර්ම තාම අපගේ ජීවිතවල යම් යම් අවස්ථාවල පැන නගින අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. එනම් මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කර ගැනීමේ හදාසින් අපි අපගේ ජීවිතයට යම් කිසි වැඩ රාජකාරියක් කරගන්න ඕනේ කියන අරමුණෙන් අපි භාවනා සිදු කරනවා. කොච්චර භාවනා කළාද, කොච්චර කාලයක් කළාද කියලා බලනකොට භව කෝටි ගාණක් අසංකේ දක්වා අපි භාවනා සිදු කරලා මේ ලබාපු මිනිසත් භවයේ කොච්චර කාලයක් භාවනා කළාද කියලා බැලුවොත් අපගේ වයස, අපගේ භාවනා කාල සීමාව 40 50 60 70 කියන අපගේ වයස තමයි අපි භාවනා සිදු කරපු කාලය. එහෙනම් මෙච්චර කාලයකට ආස්වාස ප්‍රාස්වාසය කළේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. සෑම තප්පරයක් ගානේ ආස්වාස ප්‍රාස්වාස සිදු වෙනවා නම් මේ ක්‍රියාවලිය දීර්ඝ කාලිකව සිදු කරමින් පවතිනවා නම් අපගේ ජීවිත කාලය පුරාම අපි ආනාපාන සති භාවනාව කරලා අපි මේ ලෝකේ හැමදේම යුතුයකම් වගකීම් වශයෙන් දරාගෙන අද අපගේ ජීවිතයේ ජීවත් කරවන්න ගොඩාක් මාන්සි වෙනවා. අම්බ කරන්න අපි වෙස්සෙනවා, ආදායම් උපයලා එක ආයෝජනය කරන්න වෙස්සෙනවා, ඉතුරු කරන්න වෙස්සෙනවා. මේ විදිහට ගත්තාම එයන් කුඹුරු කොටාගෙන රස්සාවල් කරගෙන මේ තරම් මාන්සි වෙන්නේ අපගේ එක කුසකට විතරක්ද කියලා බැලුවාම දෙමාපියෝ පෝෂණය කරන්නට ඕනේ, භාර්යාව සහන් පුරුෂයා පෝෂණය කරන්නට ඕනේ, දරුවෝ ආරක්ෂා කරගන්නට ඕනේ, පන්සලට දාහනේ දෙන්නට ඕනේ, සංඝයා රැක ගන්නට ඕනේ, වැඩිහිටියන්ට සලකන්නට ඕනේ කියන මේ වගේ විශාල සිතුවිලි සංඛ්‍යාවක් නිසා රෑදවල් දෙකේ මාන්සි වෙලා අම්බ කරන්න සිද්ධ වෙනවා. අපට පේනවා එහෙම අම්බ කරන කට්ටිය පිනක් දාමක් කරගන්න දෙපොවට සිල් ගන් දෙන්න රාදවල් දෙකේම 150ක් රුපියලා කරී වැඩිපුර හම්බ කරන්න තමයි උත්සාහ කරන්නේ කියලා අපට විවේචනාත්මක සිතිවිලි එන්න පුළුවන්. නින්දා අපාස අපි තුලින් ඒ අය පිළිබඳ ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. ජීවිත කාලෙම ගොඩාක් අය ආනාපාන සති පුරුදු කරනවා. ජීවිත කාලෙම සමහර අය දාන පාරමිතාව පුරනවා. සමහර කිරියත්ලා ඉන්නවා ජීවිත කාලෙම අම්බ කරලා ගෙවල් දොරවල් අදලා දරුවෝ හදලා පෝෂණය කරලා හොඳ හොඳ රැකි රස්සාවලට යවලා එකතු කරපු අම්බ කරපු හැමදේම තියලා ඉස්සතින් අවසන් ගමන් යනවා. කාටද මේ අම්බ කරලා තියෙන්නේ? සමාජයට, පරම්පරාවට, ඥාතීන්ට, මිත්‍රයන්ට, දූ දරුවන්ට. එහෙනම් අපි සොයා සපයා ගත්තා වූ පුද්ගලික ධනය වියපෑදම් කරලා ඒක පූජනීය දානමය වස්තුවක් වශයෙන් සකස් කරලා දන් දුන්නාම ඒක දානයක් නම් ජීවිත කාලෙම ඥාතියෝ මිත්‍රයෝ දූ දරුවෝ වෙනෙන් අම්බ කරලා ඉතුරු කරලා යන එකක් දානයක් වෙන්න ඕනේ නේද? දැන් අපේ ඥාතියාට පින් දෙන්න අම්බ කරපු දේ වියදම් කරලා දානයක් දෙනවා. මිය පරලොව ගිය දරුවෙක් වෙනුවෙන් පින් දෙන්න අම්බ කරපු දේ වියදම් කරලා දානයක් දෙනවා. එහෙනම් දැන් එයා ජීවතුන් ඉන්න අතර ඉන්න කට්ටියට නේද මේක එකතු කරලා තියෙන්නේ? ඒ කට්ටියට නේද මේක තියලා ගිහින් තියෙන්නේ? එහෙනම් මේකත් දානයක් නේ. එහෙනම් අපි දන්නේම නැතුව යුතුයකම් වගකීම් වශයෙන් මේ ලෝකේ විශාල දාන පාරමිතාවක් අපි තුලින් සිදු වෙනවා. ඉස්සෙල්ලාම මේ මෛත්‍රී කියන භාවනාව කරන්නට කලින් මෛත්‍රිය තුලින් බුදු වෙන්න පුළුවන්, පසේ බුදු වෙන්න පුළුවන්, අරියත් වෙන්න පුළුවන්. එහෙනම් තුන්තරා බෝධියකින් ඕනම බෝධියකටපත් වෙන්න පුළුවන්. මේක පාරමිතාව වශයෙන් පුරන බෝධිසත්වර ඕනතරම් මේ ලෝකේ ඉන්නවා. හැබැයි මේ මෛත්‍රී වඩන හැමෝටම මෛත්‍රී වැඩුණද කියන ප්‍රශ්නෙට උත්තරේ ටිකක් අමාරුයි. ඇයි? මෛත්‍රී වඩන හැමෝලගම මෛත්‍රිය වැඩිලා නැහැ. එහෙනම් මෛත්‍රිය තුල තියෙන සැබෑ ස්වરૂපය, ඒක තුල තියෙන විදර්ශනාව, චිත්තානුපස්සනාව අපි දැනගන්නට ඕනේ. ඒ නිසා තමයි මේ මෛත්‍රී භාවනාව තුල තියෙන යථාර්ථය පිළිබඳ ධර්මයක් සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය වුණේ. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය තුල තථාගතයන් වහන්සේගේ පණිවිඩය කුමක්ද කියලා බලනකොට මේ භාවනා කරන මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. මේ අවබෝධය කොහමද එයාට පාළ වෙන්නේ? මේ ඥාණය එයාට ඇති වෙන්නේ කොහමද කියලා බලනකොට මේ භාවනා යෝගියාට වැටෙනවා සුවපත් වේවා කියලා අපි කෙනෙකුට කියනකොට එයා සුවපත් භාවයට පත් වෙනවා. නිදුක් වේවා කියලා කියනකොට සුවපත් භාවය අමතක වෙන්න එපාය. එතන 100 තිබුණොත් මේක වෙන්නේ නැහැ. එහෙනම් අර 100ෙන් අයින් වෙලා නිදුක් වේවා කියලා කියනකොට එයාගේ කායික දුක, මානසික දුක අයින් වෙලා එයා නිදුක් භාවයටපත් වෙනවා. දැන් අපේ 100 පවතින්නේ නිදුක් භාවයේ මත. එතකොට සුවපත් භාවයේ කලින් තිබුණානේ, ඒකට මොකද වුනේ? ඒක අමතක වුණා. එහෙම නැත්තම් සිතේ සිටිවිල්ලකින් අත්තරුණා. එහෙනම් මේ විදියට අපි සජ්ජායනා කරන සෑම වාක්‍යයක්ම වචනයක්ම දැන් තියෙනවා, ඊළඟ චේතනාව ඇති වෙනකොට ඒක නැති වෙලා යනවා. නැවත යම්කිසි කෙනෙක් ගියා බලලා නිරෝගී වේවා කියලා කියනකොට අර නිදුක් භාවයත් අමතක වෙලා සුවපත් භාවයත් අමතක වෙලා නිරෝගිමත්ව ජීවත් වෙනවා කියන ස්වરૂපය, ස්වභාවය අපි තුල මැවෙන්න පටන් ගන්නවා. මේ භාවනා යෝගියා ඇස් දෙක පියාගෙන පරියංකෙන් ඉඳගෙන කොන්ද කෙලින් තියාගෙන නාම රූප කිසිම දෙයක් ස්පර්ශ කරන්නේ නැතුව ආයතන වල වැඩ අවම කරගෙන මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනකොට සුවපත් වේවා කියලා කියනකොට ඒක තුල තිබිච්ච ස්වභාවය මානසිකත්වය නිදුක් වේවා කියනකොට වෙනස් වෙනවා නිරෝගී වේවා කියනකොට තවත් වෙනස් වෙනවා ඇයි මේ සිත තප්පරෙන් තප්පරයට වෙනස් වෙන්නේ කියලා බලනකොට ඒ භාවනා යෝගියාට වැටෙනවා සෑම වචනයක්ම චේතනාව මුල් කරගෙන ක්‍රියාත්මක වෙන සුළුයි සෑම චේතනාවකටම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පීඩනයක් තියෙනවා ඒ චේතනාවට ක්‍රියාත්මක වීමේ වේගයක් තියෙනවා ඒ චේතනාවට ධාරිතාවක් තියෙනවා ඒ චේතනාවට ආවිෂයක් තියෙනවා අපි පතන දේවල් දැන් නොඋනට කවදරි වෙනවා අපි ප්‍රාර්ථනා කරන දේ දැන් නොඋනට කවදරි වෙනවා එනම් අපගේ සෑම සිතවිල්ලකටම ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒ සිතවිලි ප්‍රතිඵලදායක නාම රූප බවට පත් වෙනවා නම් මේ ප්‍රමාදය ඇති වෙලා තියෙන්නේ ඇයි ඒ චේතනාවල තියෙන ධාරිතාව වෙනස් වෙන නිසා සමහර අයගේ ශාප ඒ මොහොතේම පරිසම් දෙනවා සමහර අයගේ ආශිර්වාදත් ඒ මොහොතේම පරිසම් දෙනවා හැබැයි සමහර අයගේ ශාප පරිසම් දෙන්නෙත් නැහැ ආශිර්වාද පරිසම් දෙන්නෙත් නැහැ ඒ කියන්නේ ඒ චිත්ත වීතිය තුල තියෙන ධාරිතාව අවමයි ඒ චෛතසිකය ගොඩාක් දුර්වල චෛතසිකයක්. එනම් මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා මේ චේතනාවෙන් චේතනාවට මේ සිත වෙනස් වෙන්නේ ඇයි? තමන්ගේ චේතනා එකම චිත්ත වීතියක් මත දීර්ඝව පවතින් නැත්තේ ඇයි කියලා කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට වැටෙනවා තමන් මේ සෑම චෛතසිකයක් තුල අවබෝධයක් ඇතුව ක්‍රියාත්මක වෙනවා මේ සෑම චෛතසිකයක් තුල පීඨන පීඨා තිබෙන ධර්මතාවය පිළිබඳ අවබෝධයක් පවතිනවා ඒ නිසා තමයි මේක වෙනස් වෙන්නේ දැන් බලන්න කෙනෙකුට කතා කරලා පුතා මෙතන රුපියල් 5000ක් තියෙනවා කිව්වම එයාට විශාල මේ මූණේ පිබිදීමක් ඇති වෙලා සන්තෝෂයක් ඇති වෙලා ඇයි අර 5000 කියන වචනේ ඇයෙනකොට ඒකේ වටිනාකම මැවිලා පෙනිලා ඒකෙන් කරන්න පුළුවන් දේවල් කරන්න බැරි දේවල් පිළිබඳ අවබෝධය පාළ වෙලා බැරි වෙලාවත් කතා කරලා පුතා මෙතන රුපියල්ක් තියෙනවා කිව්වම ඒක ගන්න පාත් වෙන්නේ නැහැ ඇයි අපරාධේ මාංශය රුපියල් අර මොනවා කරන්නද ඕනේ නැහැ කියලා එක ගන්නෙ නැහැ. හැබැයි 5000 කතාව කිව්වම අතේ තියෙන දේ අත්හැරලා අරක ගන්නවා. එහෙනම් අපගේ සිතිවිලි ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයට අනුව ඒ නාම රූප ධර්මතාවයට අනුව ඒ ස්වභාවය වෙනස් වෙනවා. දැන් බලන්න මේ මෛත්‍රී භාවනාව වඩනකොට අපගේ දෙමව්පියන්ට ඥාතීන්ට මිත්‍රයන්ට දූ දරුවන්ට මෛත්‍රී කරනකොට මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය බොහොම ලස්සනට කෙරෙනවා. ඒ වචන කියවෙනකොට ගොඩාක් ඇඟුම්බරව කියවෙනවා. සිතට විතරක් නෙමෙයි කයටත් දැනෙනවා ඒ මෛත්‍රී වාක්‍යවල තියෙන සුවඳ. ඒ වගේම මිතුරා දෙමව්පියෝ දරුවෝ කියන කට්ටිය අයින් කරලා අතුරෙක් ගෙනල්ලා මනක්කල්පිතව ඉදිරියෙන් ිටවලා දැන් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරලා බලන්න දැන් ගැටලුවක් තියෙනවා අර කයට දැනෙන්නේ නැහැ සිතට සෙනෙහස ඇති වෙන්නේ නැහැ කරුණාව දයාව පාළ වෙන්නේ නැහැ හැබැයි මෛත්‍රිය නම් කියවෙනවා අර මන්තරයක් කිසිම අර්ථයක් දන්නේ නැති සංස්කෘත වලින් පාලි වලින් ලියපු මන්තරයක් කියවනවා වාගේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියවෙනවා. හැබැයි ඒකේ අරයක් නැහැ. එහෙනම් එකම මිනිස්සු දෙන්නේ මෙයා අපට අකටයුතු දේවල් කරලා තියෙනවා. මෙයා අපට කටයුතු දේවල් කරලා තියෙනවා. ඇයි එකම මිනිස්සු දෙන්නට මේ මෛත්‍රී තරංගය වෙනස් වුනේ? ඇයි මේ වාක්‍ය තුල ඇති වෙන මානසිකත්වය විශාල වශයෙන් විකෘති වෙන්නේ? අන්න මේකයි වටා ගන්න ඕනේ. අපි අපගේ ජීවිත කාලය පුරාම මෛත්‍රිය වැඩුවට, හැමදාම මෛත්‍රී භාවනා කළාට කෝ කිසිම කෙනෙක් සෝවාන් වෙලා නැනේ. ඊළඟ බුද්ධ ශාසනයේ මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් වඩාගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නම්, ඒ කියන්නේ අරියත් භාවයේ පච්චේක බුද්ධ භාවයේ අනිවාර්යෙන් ලැබෙනවා කියන එකනේ. නමුත් මාර්ගඵලයකටවත් පත් වෙන්න අපි පෝසත් උනේ නැහනේ. එහෙනම් මේ මෛත්‍රී භාවනාව කෙරෙන ක්‍රමවේදයේ අඩුපාඩු තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා ජප කර කර හිටියාම මෛත්‍රිය වැඩෙනවා කියලා. නෑ පින්වතුනි, අපගේ මානසිකත්වය තුළ ඇතිවෙන්නා වූ චිත්ත වීතිය තුළ, ඒ ක්‍රියාත්මක භාවය තුළ, ඒ කම්පණය තුළ, ඒ චිත්ත වීතියේ ධාරිතාව තුළ විදර්ශනාත්මක වෙනසක් ඇතිවෙන්න ඕනේ. එහෙම නැත්නම් භාවනාවෙන් ප්‍රතිඵල නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භාවනාව කරන්නේ සමාධිය බලාපොරොත්තු වෙන. ඇයි මේ සීලය සමාධි වෙලා ප්‍රඥාවට පත් වෙන්නත්, දානය සීලය බවට පත් වෙලා භාවනාව කෙරෙන්නත්? එහෙනම් මේ භාවනාව ප්‍රධාන අරමුණු වෙලා තින්නේ සමාධි බලාපොරොත්තුවනේ. භාවනා කරන භාවනා යෝගියා ක්‍රමානුකූලව සමාධියට ලං වෙනවා. සමාධියත් එක්ක ජීවත් වෙන ස්වභාවයක් එයා තුළ අට ගන්නවා. නමුත් අපි සිල් සමාදන් වෙලා ගාක් ගලක් තිබ්බා වාගේ බොහොම සංවරව හිටියාට, ගෙදර මේ විදියට සංවරව ඉන්නවද කියලා අවංකවම ආලා බලන්න ඕගලන්ගේ මනස කියයි ගෙදර ඉන්න වෙන ක්‍රමයට කියලා. පාරක ඉන්නකොට, වැඩපොළක ඉන්නකොට, කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරලා වැඩක ඉඳෙනකොට, කලබල වෙලා අතුරුත් එක්ක ගමන් කරනකොට, ගනුදෙනු කරනකොට, මේ ගාක් ගලක් වාගේ තිබ්බ මේ ස්වභාවය තියෙනවද කියලා ආලා බලන්න හදවත එකඟ වෙලා කියයි එහෙම එකක් එතන නැහැ කියලා. එහෙනම් භාවනා යෝගියා සමාධියට ලං වෙනවා නම්, එයා සමාධි ඥාණයට ක්‍රමක්‍රමයෙන් පිවිසෙනවා නම්, එතකොට අපේ භාවනාවේ සමාධියක් වැඩිලා නැහනේ. මේ සංවර භාවයේ නැහනේ. එහෙනම් සුදු පාට ඇඳගෙන උරපලාව දාලා සිල් සමාදන් වුණා කියන මානසිකත්වයේ ඇදුනොත් විතරද මේක තියෙන්නේ? එහෙනම් ජීවිත කාලෙම අපට සිද්ධ වෙනවා මේ ඇඳුමම අපේ නිල ඇඳුම වශයෙන් පාවිච්චි කරන්න. ඇයි උරපලාව ගැලෙව්වොත් පාට ඇඳුම් වලට ගියාම මේක අසංවර වෙනවා. පරුසා වාච, පිසුනා වාච, සම්පප්පලාප, මුසාවාද කෙරෙනවා. සිත, කය, වචනය සංවර භාවයෙන් අයින් වෙනවා. එහෙනම් අපට සිද්ධ වෙනවා රාත්‍රී දවාලේ කියන මුළු පැය 24 පුරාම සිල් ඇඳුමෙන් ජීවිත කාලෙම ඉන්න. එහෙනම් මේක ඇඳුමට සීමා වෙච්ච ධර්මයක් වෙනවනේ. එහෙනම් මේක සිත හදන්න තියෙන එකක් නම්, සම්බුද්ධ ශාසනය නැති කාලේ, ධර්මය නැති කාලේ අසිත තාපසයා කොහොමද සිත දියුණු කළේ? තපෝවනයේ සියලෝම දෙනා ඉරිදි වැඩුවේ කොහොමද? ඒ කාලේ සීලවන්ත ගුණවන්ත අය බිවුණේ කොහොමද කියලා බලනකොට, මේක ඇත්තටම ඇඳුමට සීමා වෙච්ච එකක් නෙමෙයි, මේක සිතට සීමා වෙච්ච එකක්. සුද්ධෝතන රජුරවන්ට රජ ඇඳුමෙන් රාත් වෙන්න පුළුවන් නම්, පැවිදිකම අම්බෙන්නේ නැතුව, වස්ත්‍රයක් නැතුව, දරකෝට ටික එල්ලාගෙන දාරුකීරියට රාත් වෙන්න පුළුවන් නම්, පටාචාරිට රාත් වෙන්න පුළුවන් නම්, අඟුලිමාලට ඒ සත්තුන්ගේ හැමෙන් අදාපු හැඳුම ඇඳගෙන, ඇඟිලි තුළු ටික කරේ එල්ලාගෙන කඩුවත් අතේ තියාන රාත් වෙන්න පුළුවන් නම්, දැන් අපට තේරෙනවා මේක සිත සම්බන්ධ ප්‍රශ්නයක්. සිත හදලා නිවන් දකින්න ඕන ප්‍රශ්නයක්. නමුත් අපි කය හදලා, කට හදලා නිවන් දකින්න හදනවා. එහෙනම් අද දවස අපගේ ජීවිතයේ ගොඩාක් වාසනාවන්ත දවසක්. ඒක තමයි අද දින අපි මෛත්‍රී භාවනාව නිවැරදි ක්‍රමයට වඩන්නට යනවා. එහෙනම් මෛත්‍රී භාවනාව සමාධියටපත් වෙන්නේ කොහොමද? මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනකොට වචනෙන් වචනයට සිත වෙනස් වීම දියසිය පීඨවන්න ඕනේ. අපි මෛත්‍රී භාවනාව කමඨාණක් වශයෙන් වඩනවා නම් භාවනා යෝගියෙක් මේ ආකාරයට වඩන්නට ඕනේ. ඒ තමයි අපි භාවනා කරනකොට සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරනකොට නාම රූප ටිකක් වෙනස් කරලා පෙන්නනවා. සමහර විට අම්මට අපි ගොඩාක් ආදරෙයි. ඒ නිසා අපි අම්මගේ රූපය මනක්කල්පිතව මවාගෙන මාගේ මෑණියෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා සජ්ජායනා කරනවා. එහෙම සජ්ජායනා කරගෙන ඉන්න ගමන් දැන් තාත්තගේ රූපේ ගෙන ආපු ගමන් මනස විකෘති වෙනවා. ඇයි? අයියාට තමයි වටිනාම ඉඩම දුන්නේ. මට දුන්නා වලක් වාගේ තියෙන තැන. වැස්සට වතුර පිරෙනවා, වගා කරන්න බෑ, වටිනාකමකුත් නෑ. මට කුඩම්මගේ දරුවට වාගේ සැලකුවා තාත්තා කියලා තරහා තියෙනවා ඉතේ. තාත්තට මෛත්‍රී භාවනාව කරන්න රූපේ මෙනෙහි කරපු ගමන් ඇඟ වෙවුලනවා තරහින්. දැන් කෝ අර කලින් තිබිච්ච ස්වභාවේ නෑනේ. මෙන්න මේක අපි අධ්‍යයනය කරන්නට ඕනේ. මේක තමයි කමඨාණක් වශයෙන් අපි වඩන්නට ඕනේ. අපගේ සිත අපගේ අවසරයකින් තොරව වෙනස් වෙනවා. අපගේ සිත අපගේ අවසරයකින් තොරව කර්ම හදනවා. අපි දන්නේ නැහැ. අපට ඒ පිළිබඳ අවබෝධය නැහැ. එහෙනම් පාරක යනකොට හොඳ මිනිස්සු නරක මිනිස්සු හම්බෙනකොට සිත වෙනස් වෙනවා. ඒකේ ස්වභාවය තුළ වෙනසක් පේනවා. අපට උදව් කරපු කෙනෙක් අපිට හම්බුනාම යට තේ වතුර අරන් දෙනවා. අපට උදව් නොකරපු කෙනෙක් හම්බුනාම සතපාපත් යට වේදම් කරන්නේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? ලබාපු මිනිසත් භවයේ අපට තියෙන එකම රාජකාරී අඩුපාඩු හදාගෙන නිවන් දකින්න එක නම් අපි ලබාපු මිනිසත් භවයෙන් නිමාව දක්වන්නට අපි මෙතනට පැමිණියා නම් මේ පෘථිවි තරලයට ඇයි අපි ඒක අත්තරලා වෙන එකක් වඩන්නේ? මෝත කල්පනා කරලා බලන්න මේ දුර්ලභ ගණයේ මිනිසත් භවය අපට ලැබුණේ කොච්චර කාලයකට පස්සේද? තිරිසන් භවවල කොච්චර දුක් විඳින්දද? ඉපදිච්ච නැති තැනක් තියෙනවද මේ ලෝකයේ තුල? හැම රටේම ඉපදිලා හැම ආකාරයෙන්ම ගෙවල් අදලා විවිධාකාර කෑම ජාති කාලා අපි වගා නොකරපු බිම්මංගලක් මේ ලෝකේ නැහැ. හැමතැනම වගා කරලා මේ ලෝකේ සෑම දුකක්ම විඳලා ඇති වෙලා බැරි ගයිලා තමයි හාමුලෙස අපට අම්බුනේ මේ මිනිසත් භවය. එහෙනම් මේ ආකාරයට කයක් ලැබිලා අතපය පීටලා ඇස කන දිව නාසය සමසිත පිළිබඳ අවබෝධය ලැබිලා යම්කිසි ජීවියෙක් අපි ඉදිරියේ පෙනී සිටිනවා නම් ඒ දකින්ට ලබන දර්ශනය මේ ලෝකේ වාසනාවන්ත දර්ශනයක්. ඇයි මිනිසයා කියලා කියන භවය දුර්ලභ ගණේ භවයක්. නමුත් අපගේ වටිනා දුර්ලභ ගණේ භවය අපි මොනවද කරගෙන තියෙන්නේ කියලා බැලුවාම පංචකාමයන් වලට උකස් කරලා නේද? අර බඩමුට්ටු උකස් කරන්නේ ඒ වාගේ පංචකාමයන් වලට මේ බඹයක් විතර උස තියෙන කය උකස් කරලා. දැන් ඒකට පොලිස් ගෙවනවා අපි. එහෙනම් අපේගේ ජීවිතය නිවන් දකින්නට බැරි වෙන විදියට හැම පැත්තෙම වැට බැඳලා নানা ප්‍රකාර ප්‍රශ්න ගැටළු වලට මැදිහත් කරලා මේ භවය විනාශ කළේ කවුද? අපිමයි අපේ භවය විනාශ කරගත්තේ. අවංකවම යම්කිසි කෙනෙක් ඉන්නවා නම් අත් උස්සලා කියන්න, මම බොරු කිව්වෙම නෑ. අසවලා බලකල්ලා මට බොරු කියන්න කිව්වා. ඒ නිසා මම කිව්වයි කියලා කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නෑ. මම ඒ කාලේ ඉඳලාම මස් මාංශ ආහාරයට ගත්තේ නෑ. මම සත්වයන්ගේ මාංශවල ලේ කුයිලට කැමති නෑ. හැබැයි මිනිස්සු යාගෙන ඇවිල්ලා මගේ කටට බලෙන් කෙටුවා. එහෙම නැත්තම් කවල දැම්මා. අකමැත්තෙන් මට කන්න සිද්ධ වුණා කියලා එහෙම කවුරුර ඉන්නවද? එනම් බලාත්කාර කමින් අපේ කාමයේ වර්ධවා ඇසිරෙව්වා. රස කාමයේ, ගන්ධ කාමයේ, ස්පර්ශ කාමයේ, ශබ්ද කාමයේ, රූප කාමයේ කියන මේ කාමයන් වලට බලාත්කාරයෙන් අපිව මේගොල්ලෝ මැදිකලා. අපි ලස්සන දේවල් දකින්න ගියේ නැහැ. අපි මීරි දේවල් අහන්න ගියේ නැහැ. අපි හැඟුම් බර වුණේ නැහැ. රසවත් දේවල්, සුවඳවත් දේවල් අපි ස්පර්ශ කළේ නැහැ. අපට මේවා බලාත්කාරකින් දුන්නයි කියලා කාටර කියන්න පුළුවන්ද? එනම් පංචකාමයන් විඳවන්නේ අපි නම්, ඒක විඳින්ද කැමැත්ත ඡන්දය පාල කරගත්තේ අපි නම්, මේ කර්මවල ඉමිකාරය අපිමනේ. කවුරුත් කර්ම හදලා රොටි හදලා අතට දෙනවා වාගේ, පාන් පුච්චල අතට දෙනවා වාගේ කර්ම හදලා අපට දීලා නැහැ. අපිමයි මේක හදාගෙන තියෙන්නේ. මේ සෑම කර්මයකම අයිතිකාරය තමන්ට තමන්මයි. එනම් ඇස් දෙක පියාගෙන සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරන මේ භාවනා යෝගියාට වැටහෙනවා මේක තුල පේන්නේ නැති විශාල ගැඹුරුතාවයක් තියෙනවා. ඒ තමයි සෑම චිත්ත වීතියක් මුල් කරගෙන මේ භාවනාව වෙනස් වෙනවා. තමන්ගේ සිත වෙනස් වෙනවා. කර්මයත් ඒ එක්ක වෙනස් වෙනවා. එහෙනම් අපට පුළුවන්කම නැහැ. අපට ගොඩාක් හිතවත් වෙච්ච, ලෙංගත් වෙච්ච කෙනෙකුට දෙන දේ තවත් කෙනෙකුට දෙන්න. දරුවෙකුට ඉඩම් ලියන්න කැමති වෙච්ච අපගේ සිතට ඇයි ඉඩමක් නැති, ගෙයක් නැති අසරණ දුප්පත් මිනිස්සු නැද්ද මේ ගමේ, මේ ප්‍රදේශයේ? ඇයි ඒ කට්ටියට පූජා කරන්න අදාසක් පාළ වුණ නැත්තේ? එහෙනම් තමන්ගේ දරුව හොඳට ඉන්න ඕනේ. අපේ පරම්පරාවේ අය හොඳට ඉන්න ඕනේ. අපි විතර ජීවත් වුණත් ඇති කියන ඒ මානසිකත්වේ නේද? එහෙනම් අපි වැඩිහිටි උපාසකයට දන් දෙනවා, ගෙදරට එන ඉඟන්නට දන් දෙන්නේ. එයාගෙන් ප්‍රශ්න අහනවා, බීලා නේද? ඉතින් බොණ්ඩ සල්ලි තිනවනවා. ඇයි කන්න සල්ලි නැද්ද? ඒ මිනිස්සයා ඉතින් යම්කිසි වරදක් කළා නම්, අපට දානයක් දෙන්න අවස්ථාවක් හම්බුණා නම්, අපි අපේ කුසලයේ කරගන්නවා මිසක් නිකන් අම්බෙච්ච අස්වැයාගේ දත් බලන්නේ ඇයි? එහෙනම් අපි දානයක් දෙනකොට ඒ මිනිසුන්ගේ අඩුපාඩු බලලා, ගුණයාපත්කම් බලලා, ප්‍රශ්න විමසලා, කර්ම කාරණා දැනගෙන ඕමයි අපි දන් දෙන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි ඇත්ත දානය කොහොමද කියලා දැනගත්තොත්, ඒ තමයි අපි මේ ලෝකයේ සංසාර විමුක්තියට පත්වීම පිණිස, අත්තරීම පිණිස, දුක නිවා ගැනීම පිණිස දන් දෙන්නයි ඕනේ. මිනිසුන්ගේ අඩුපාඩු බලලා ඇද හොයලා දන් දෙන දානය එක දානයක් නෙමෙයි. එහෙනම් සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතන මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ සිත වෙනස් නොවි පවත්ත ගන්නට ඕනේ. සිත සෑම මොහතකම එක ආකාරයට පවත්වන්නට ඕනේ. සිතේ චිත්ත වීතිය එක ඉරියව්වක පවත්වන්නට ඕනේ කියන අවබෝධ ඥානය පාළ වෙනවා. ඒ ඥානය පාළ වෙනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ ලෝකේ හැමදේම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. එහෙනම් සිත පරිස්සම් කරන එක විතරයි අපට කරන්න පුළුවන්. නාම රූප වෙනස් වෙන එක කරන්න බෑ. යම්කිසි ගී පින්වතුකගේ වයසට යෑම නවත්තන්න පුළුවන්ද? එයාගේ තාරුණ්‍ය නවත්තන්න පුළුවන්ද? මොන පාට ගැව්වත්, මොන වර්ණ ගැව්වත්, මොන ක්‍රීම් ගැව්වත්, නානා ප්‍රකාර පාට වලින් කොණ්ඩ වෙනස් කෙරුවත් කවදරි දවසක ඇත්ත එළි වෙනවා. ඇයි වැවෙන්නේ සුදු නම් එළියෙන් පාට කරාට වැඩක් නැහැ, මතු වෙනවා සුදු පාටින්. එහෙනම් අපගේ කය වැරෑලි වෙලා, ජරාවටපත් වෙලා, විනාශයටපත් වෙන, ජීර්ණ වෙන ක්‍රමවේදය අපට තියා කාටවත් වෙනස් කරන්න බෑ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් මේ කාර්යය ඒ විදිහටම වුණා. එහෙනම් මේ භාවනාව තුළ සිත වෙනස් නොකර එකම මානසිකත්වය තුළ සිත දීර්ඝ කාලිනව පවත්වාගෙන යෑම, සිත වෙනස් වෙන්න ඉඩ නොදී හැමෝටම එක විදියටම මෛත්‍රිය වැඩෙන ක්‍රමවේදය, සිතවිල්ලෙන් සිතවිල්ලට සිත තුළ ඇතිවෙන කැළඹිල්ල ඇතිවෙන්න නොදී එකම නිවිච්ච ස්වභාවය තුළ පවත්වාගෙන යෑම කියන මේ දෘෂ්ටිවලට මේ විඥාණය අසු වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා, මම දෘෂ්ටියක ඉන්නේ මොකද්ද? සිත වෙනස් වෙන්න නොදී පවත්වාගෙන යෑමේ දෘෂ්ටිය. නාම රූප වෙන වෙනම දකින්නකොට, වෙනස් වූ නාම රූප ඇස්වලට ගැටෙනකොට මේ සිත කම්පණයටපත් නොවෙන්නට සිත නිවීම තුල පවත්වා ගැනීමේ දෘෂ්ටියට මං ගත වෙලා. එනම් මේ දෘෂ්ටියට කියනවා සම්මා දෘෂ්ටිය කියලා. ඇයි සිත නිවීම තමයි මේ ලෝකයේ තියෙන සම්මා දෘෂ්ටිය. එකම චිත්ත වීතිය තුල එකම මානසිකත්වය තුල පවත්වනවායි කියලා කියන්නේ එයා එකම සිතවිල්ලේ වැඩිපුර 100 පවත්වනවා. එන චිත්තානුපස්සනාව තමයි නිවැරදි නිවන් මාර්ගය. 100 අඩු වෙනකොටයි කර්ම හැදෙන්නේ, 100 වැඩි වෙනකොට කර්ම නවතිනවා. ඇයි රාතන් වහන්සේ නමකට කර්ම ඇදෙන්නේ නැත්තේ? ජාති ජරා භව ඇදෙන්නේ නැත්තේ? ඇයි උන්වහන්සේ පැය 24ම සතර ඉරියව්වෙම 100ෙන් පවතින නිසා? අද ඇයි අපි ඉපදিলা දුක් විඳින්නේ? අපට ඇයි මෙච්චර වේදනා කරදර ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙන්නේ? 100 අඩු නිසා. එනං 100 වැඩි නිසා ඇතිවෙන ප්‍රශ්නය, 100 අඩු නිසා ඇතිවෙන ප්‍රශ්නය කියලා මේ දෙක අරන් වෙන වෙනම බලනකොට අපට පෑදිලිව පේන ප්‍රශ්නය තමයි මේ භාවනාව තුළ සිත වෙනස් වෙන්නට නොදී සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ තුළ සිත සුවසේ එක අරමුණක වෙනස් වෙන්නට නොදී 100ෙන් පැවතුවොත් කර්ම නවතිනවා, නිවන් දකින්න පුළුවන්. මේක නිවනට තියෙන එකම මාර්ගය. මේකට කිසිම සැකයක් නැතුව එයා සමවදිනවා, සම්මා දෘෂ්ටිගත වෙනවා. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව තුළින් මේ කමඨාන ඇතිවීම නැතිවීම තියෙන ස්වභාව කමඨාන තුළින් එයා සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ අපි මේ මෛත්‍රී භාවනාව වඩනකොට අපි මාර්ගඵල නිවන් අවබෝධ වෙන විදියට වැඩුවේ නැත්නම්, ක්‍රමක්‍රමයෙන් මේ සිතේ අවබෝධය වැඩි වෙන විදියට වැඩුවේ නැත්නම්, අපගේ සිතේ තියෙන කෙලෙස් නිරෝධ වෙන්නේ නැත්නම් ඒ මෛත්‍රී භාවනාවෙන් වැඩක් නැහැ. කාලය අපරාදේ. ඇයි අපි ලෝකෙට පේන්න, භාවනා යෝගියෙක් කියන එක ලෝකෙට අඳුන්වන්න, අපි භාවනානු යෝගිව ඉන්නවයි කියලා මිනිසුන්ගෙන් ප්‍රශංසාව ගෞරවය ලබන්න අපි මේක වැඩුවා මිසක් ඇත්තටම අපගේ විමුක්තිය පිණිස මේක වැඩිලා නැහැ. එහෙනම් අපගේ තීරණය තමයි අපි මේ භාවනා වඩනකොට සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ කියන තුන් ආකාර භාවනා වාක්‍ය තුල සිත වෙනස් වෙන්නට ඉඩ නොදී අපි මේ සිත පරිසමෙන් එක අරමුණක 100ෙන් තබා ගන්නට ඕනේ. එහෙනම් මේ විදියට අපි මේ භාවනා වඩාගෙන යනකොට මේ භාවනා වඩන භාවනා යෝගියාට වැටහෙනවා මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඇයි අපි දන්නවා අසනීප වෙලා බේත් ගන්නකොට පළවෙනි දවසේ දෙවෙනි දවසේ හොඳ තත්ත්වයක් වෙනුණත් අපි දන්නව අවංකවම නිට්ටාවට මේක සනීප වෙලා නැති බව. උණ රෝගයට අපි බේත් ගත්තාම තාම නිට්ටාවට කය සීතල වෙලා උණ ඉවර වෙලා නැහැ. තාම මද රස්නේ තියෙනවා. තාම කයේ අසනීපේ තියෙනවා. ඒකේ කැක්කුම වේදනාව සිතට දැනෙනවා. එහෙනම් මොකද්ද මේ මෛත්‍රී භාවනාව තුළ සම්මා දෘෂ්ටියටපත් වෙච්ච නිවනට එකම මාර්ගයේ සිත වෙනස් වෙන්න නොදී සිතේ ස්වභාවයන් වලින් කෙලෙස් ඇති වෙන්නට නොදී එක අරමුණක 100න් ඉඳීම තමයි නිවන් මාර්ගය කියලා ප්‍රත්‍යක්ෂ වෙච්ච භාවනා යෝගියාට තියෙන දෙවෙනි ප්‍රශ්නය. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනකොට මේක දානයක් කොට පූජා වෙනවා නේද? එහෙනම් අපි බත් ටිකක් දුන්නාම ව්‍යංජන ටිකක් දුන්නාම කැවිලි ටිකක් පළතුරු ටිකක් දුන්නාම ඒක දානේ නං සුවපත් භාවයේ දුන්නාම ඒක විතරක් කොහමද අදින්නා දානේ වෙන්නේ? ඒකත් මේ ලෝකේ දානයක්. එහෙනම් දුකෙන් ඉන්න මිනිසෙකුට නිදුක් භාවයේ දුන්නාම ඒකත් දානයක්. රෝගාතුරව ඉන්න කෙනෙකුට බේතේ දීලා පොපත්තාන කරලා එයාව නිරෝගී භාවයටපත් කළා නම් මේ නිරෝගී භාවයත් දානයක් නේද? එහෙනම් ඒ භාවනා යෝගියාට වැටහෙනවා මම මෛත්‍රී භාවනාව නෙමෙයි වඩලා තියෙන්නේ දාන පාරමිතාව මම පුරලා තියෙනවා. දාන පාරමිතාව පුරමින් මම පාරමී ධර්ම වඩාගෙන ඉඳලා මට වැටහිලා තියෙන්නේ මම මෛත්‍රී කියලා භාවනාවක් කරනවායි කියලා ඇත්ත භාවනාවක් වෙනවා. ඒ භාවනාවත් එක්ක පාරමිතා පිරෙනවා. එනම් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරන මේ භාවනා යෝගියාට වැටහෙනවා දාන පාරමිතා විතරද මම පුරන්නේ කියලා. බලනකොට එයා සීල පාරමිතාවත් පුරනවා. ඒ තමයි සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියන මේ වාක්‍ය තුන මත මේ සියලෝම දෙනා සමාදම් වෙච්ච දස ශික්ෂාපදයේ තියෙනවා. දස ශික්ෂාපදය වෙන වෙනම අපි විස්තර කරන්නේ නැහැ. ශික්ෂාපදයට පැය ගාණක් ගත්තත් පැය 10ක් විතර යනවා ඒක විස්තර කරන්න. අපි මේ ඇතිවීමේ නැතිවීමේ ස්වභාවය පිළිබඳ අපි කෙටි විග්‍රහයක් කරනවා. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියන මේ මෛත්‍රී වාක්‍ය තුලින් අපට කෙනෙකුගේ සිතට කාට දුක් දෙන්න පුළුවන්ද? ඒ අයට වේදනාවක් ඇති කරන්න පුළුවන්ද? බෑනේ. ඇයි? හැමෝම සුවපත් වෙලා ඉන්න ඕනේ නම් අපට නිന്ദා අපාස කරන්න බෑ, රිදවන්න බෑ, කොණිත්තන්න බෑ, පාර දෙන්න බෑ, ජීවිතානි කරන්න බෑ. ඇයි? අපි මේ ලෝකයේ සෑම සත්වයෙක්ගේම සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා නම්, නිදුක් වෙලා ඉන්න ඕනේ කියලා හිතනවා නම් අපට දුක් දෙන්න බෑ මේ ලෝකයේ කුරා කුඹියකටවත්. ඒ කියන්නේ පානාතිපාතා වේරමණී සික්ඛාපදයේ සමාදි වෙලා. ඒ වගේම තමයි මේ ලෝකේ ඉන්න සෑම සත්වයෙක්ම සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා ඉන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන කිසිම භාවනා යෝගියෙකුට තව කෙනෙකුගේ දෙයක් ඔරකම් කරන්න බෑ, උදුර ගන්න බෑ, ඉමිකම් කියන්න බෑ. හේතුව එයා දන්නවා මේ ලෝකේ සුවපත් වෙලා ඉන්න නම් මම ඔරකම් කෙරුවොත් එයා දුක් වෙනවා, අඬනවා, නැති වෙච්ච භාණ්ඩය පිළිබඳ කනගාටු වෙනවා, එයා දුකටපත් වෙනවා. එහෙනම් කිසිම කෙනෙකුගේ කිසිම දෙයක් ඔරකම් කරන්න එයාට පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතන මේ භාවනා යෝගියා දන්නවා මේ ලෝකේ කිසිම මොහතක කිසිම කෙනෙකුගේ කිසිම දෙයක් මට භුක්ති විඳින්න බෑ. තව කෙනෙකුගේ ලස්සන මට බලන්න බෑ. තව කෙනෙකුගේ කටහඬේ මීරට මට මත් වෙන්න බෑ. මේ ලෝකයේ අනුන්ගේ සුවඳ මට විඳින්න බෑ. අනිත් අයගේ ආහාර පාන වල තියෙන රස මට විඳින්න බෑ. ස්පර්ශයට මට වහල් වෙන්න බෑ. මට ඕන විදියට සිතවිලි නිර්මාණය කරන්න බෑ. ඒ කියන්නේ පංචකාමයන් විඳීමේ අවසරය එයාට අයිමි වෙනවා. මේ ලෝකෙම ඉන්න සත්වයෝ සුවපත් වෙන්න ඕනේ, නිදුක් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනා කරන භාවනා යෝගියාට. එහෙනම් අපගේ ජීවිතය තුළ අපි මේ මෛත්‍රී භාවනා වඩනකොට මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා මේ අවබෝධයටපත් වෙනකොට එයා දන්නවා මේ ලෝක සත්‍යය සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා ඉන්න නම් මම කාටවත් විරුද්ධව බොරු සාක්ෂි කියලා බෑ. මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප මේවා කරලා බෑ. හේතු එම කළාම මිනිස්සු සුවපත් වෙන්නේ නැහැ. මිනිස්සු ගම්මානත් එක්ක ගහ ගන්නවා, ප්‍රශ්න ඇති කර ගන්නවා, ගැටෙනවා, විරුද්ධවාදියෝ වෛරකාරයෝ බිහි වෙනවා. එහෙනම් සියලු සත්‍ය සුවපත් වෙන්න නම් අසත්‍ය කියලා බෑ, කොටවල බෑ, කේලම් කියලා බෑ, අගුණ කියලා බෑ. එයා මේ ලෝකේ කට සම්බන්ධයෙන් කරන සෑම සික්කාවක්ම එයා සමාදි වෙනවා. ඒ කියන්නේ මුසාවාදයේ වේරමණීය සික්කාපදයේ සමාදි වෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා, එහෙනම් මම සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ තුල මම සීය පීඨවලා භාවනානුයෝගිව මම මේ කටයුතු කරනකොට මගේ මේ ලෝකේ කාටවත් හිංසාවක් පීඩාවක් ඇති නොවෙනවා නම් එක අරමුණක මං 100ෙන් ඉඳලා මම මොනවද කරන්නේ කියලා බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා එයා නිවනට අප්‍රමාදව වැඩ කරනවා, ඉපදීමට තියෙන හේතු වළක්වනවා, නාම රූපත් එක්ක තියෙන සම්බන්ධකම් අඩු කරනවා, ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙන්න තියෙන අවස්ථාවල තියෙන උරුමය අත්තරිනවා. ඒ කියන්නේ මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදයේ සමාදි වෙනවා. එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා මේ භාවනා යෝගියා මේ සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ මේ ලෝක සත්‍යයට පූජා කරනකොට එයා දැක්කා දාන පාරමිතාව මේක තුළින් නොදැනුවත්ව පිරීගෙන යන විදිය. ඒ වගේම එයා තවත් ගැඹුරෙන් විදර්ශනාවෙන් කල්පනා කරනකොට එයාට තේරුණා දානේ විතරක් නෙමෙයි සීල පාරමිතාවත් පිරීගෙන යන විදිය. එනම් ප්‍රඥා පාරමිතාවත් වැඩෙනවා. හේතුව එයා දැනගත්තා මේක දකින්න බෑ සාමාන්‍ය කෙනෙකුට. මේ මෛත්‍රී වාක්‍ය තුල සීලය පරිපූර්ණ වෙන ධර්මතාවය, මේ චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍ය තේරෙන්නේ නෑ දකින්න බෑ සාමාන්‍ය කෙනෙකුට. එනම් මගේ ප්‍රඥාව ටික ටික මෝරනවා, මට විදර්ශනාවෙන් මේක විදහා පේනවා. එහෙනම් ඒ කාලේ ිටපු මම නෙමෙයි දැන් ඉන්නේ, මම ක්‍රමානුකූලව වෙනස් වෙමින් පවතිනවා. එහෙනම් මේ ධර්මතාවයේ තේරුම් ගත්තාම මේ භාවනා යෝගියාට තේරෙනවා භාවනාව තමයි කරන්න කියලා ආවේ. බලනකොට දාන පාරමිතාව පිරීලා, සීල පාරමිතාව පිරීලා, ප්‍රඥා පාරමිතාව පිරීලා භාවනා කළාද මම මේවා ඔය ඔයනේ හිටියේ කල්පනා කරගෙන හිටියේ භාවනාව කෙරිලාද කියලා බලනකොට එයාට තේරෙනවා මේ හැම අවස්ථාවක් තුළම එයා සතර සටිපට්ඨානේ චිත්තානුපස්සනාව වඩලා සිත එක අරමුණක හිටපු නැති එක ඇත්ත. නමුත් සිත අරමුණු දෙකක ඉන්න බැරි එක ඊට වඩා පරම ඇත්ත. එහෙම නැත්නම් පරම සත්‍ය. ඇයි මේ සිතට අරමුණු දෙකක ඉන්න බෑ? මේ උපාසක පින්වතුන්ගේ අත් දෙකට පෑන් දෙකක් දීලා එක්කෙනෙකුට කියන අවමංගල්‍යයක් වෙලා එයාට ශෝක ප්‍රකාශයක් ලියන්න, තව පැත්තෙන් මංගල්‍යයක් වෙලා එයාට ಗುಣ කියලා මගුල් නැකතට මගුල් කාරණා ලියන්න කිව්වාම එයාට දැන් දෙකක් හිතන්න බෑනේ. එක්කෝ ශෝක ප්‍රකාශය ලියලා ඊට පස්සේ මංගල ප්‍රකාශය ලියනවා, නැත්නම් මංගල ප්‍රකාශය ලියලා ශෝක ප්‍රකාශය ලියනවා. පෑන් දෙකෙන් දෙකක් ලියන්න බෑ. ඇයි දෙකක් හිතන්න බෑ? එහෙනම් කටින් කතා කරනකොට කාරණා දෙකක් කතා කරන්නකෝ. එහෙම කතා කරන්නත් බෑ. ඇස් දෙකක් තියෙනකොට කාරණා දෙකක් බලන්නකෝ. රූප එහෙම බලන්නත් බෑ. එකයි බලන්න පුළුවන්. දෙකක් බැලුවොත් ඇස් දෙකෙන් දෙකම පේන්නේ. හේතුව දෙකේම තියෙන සත්‍ය ක්‍රමවේදය දර්ශනය අපට දැක ගන්න බෑ. කන් දෙකක් තියෙනවා. වම් කණෙන් ආනවා බණ දේශනාවක්, දකුණු කණෙන් ආනවා සින්දුවක්. දෙකම ඇහෙනවා, දෙකම ඇහෙන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා අපගේ සිත මේ ලෝකයේ සෑම තප්පරයක් ගන්න එක අරමුණක තමයි ඉඳලා තියෙන්නේ. අපිට අවබෝධය නැතිකම නිසා අපි හිතාගෙන ඉන්නවා සිත එක අරමුණක ඉන්නේ. ඒ අරමුණු රාශියක ඉන්නවා. ඒ නිසා යව එක අරමුණක තියන්න ඕනේ කියලා සිත වෙලගෙන මතක් කරනවා නම් එයාව අරගෙන ගින් පොලේ තියෙනවා. දැන් තමයි අරමුණක නැත්තේ. දැන් විනාඩි 5කට කලින් එයා වෙල කියන අරමුණ කරගෙන ඒ අරමුණේ හිටියා. වෙලේ ඉන්නකොට එයාට පුංචි කාලේ මතක් උනේ නැහැ. ගෙවල් දොරවල් මතක් උනේ නැහැ. දූ දරුව මතක් උනේ නැහැ. ඇයි? වෙල කියන අරමුණ තුල වෙන එකක් මතක් වෙන්න බෑ. ඒ අරමුණේ වෙන පණිවිඩයක් නැහැ. එහෙනම් අපගේ සිත සෑම තප්පරයක් ගානේ එකම අරමුණක විතරයි පවතින්නේ. එක අරමුණක විතරයි එක මොහොතක ඉන්න පුළුවන්. මේක දැනගන්න ඕනේ මේ භාවනා යෝගයෙන්. එහෙම නැතුව අරමුණු රාශියක ඉන්නවයි කියලා කවුරුහරි කියනවා නම් ඒක බොරුවක්. සිතට එමෙ ඉන්න බෑ. එහෙනම් අපි ගොඩාක් ප්‍රඥාවන්ත නම් අපි තථාගතයන් වහන්සේගේ සරණ යන සරණාගතයෝ නම් ඒ ඥානවල තියෙන ඒ අවබෝධය ඒ ඥානීය ප්‍රඥාව අපි තුල තියෙන්න ඕනේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන්. එහෙනම් අපි සිත පාලනය කරන්නේ එක එක අරමුණු වලටකින් තියලා පොර බැදලා දම්වල් දාලා ගැට ගාලා ඉබ්බ දාන්න යන්නේ. සිත කැමැති පොළේ ඉඳද ඒ අරමුණනේ දැන් තියෙන එකම අරමුණ. ඒ අරමුණේ ඉන්නවා. සිත කොහෙද තියෙන්නේ? එක අරමුණක තියෙනවා. කොහෙද ඒ අරමුණ තියෙන්නේ? වෙලේ තියෙන්නේ. සිත එක අරමුණක ඉන්නවා. කොහෙද ඉන්නේ? පොළේ ඉන්නවා. එළවල මිලදීලා ගන්නවා. ඒ විදිහට අපගේ සිත මොන මොන අරමුණු වල පවතිනවද? ඒක අපේ අරමුණු කරගෙන ඒකේ සීය පීටනවා නම් මේ සිත ඉක්මනට ඊලා වෙනවා. සමාධියට ලං වෙනවා. මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් අපගේ අවාසනාව අපි කියලා එකක් අදාගෙන අරමුණ කියලා එකක් නිර්මාණය කරගෙන සිත එක අරමුණක ඉන්නවා. ඒ අරමුණෙන් යව ගලවලා අරගෙන ඇවිල්ලා මේ අරමුණේ ඉන්න අර අරමුණේ ඉන්න කියලා අර සෙල්ලම් කරන ළමයා අරගෙන ඇවිල්ලා බලාත්කාරකින් ඉරියව කිටියම එයා බිම පැරලා කෑ ගන්නවා. දූවිලි නා ගන්නවා. ඇයි? එයා කැමැති සෙල්ලම් කරන්න. එහෙනම් එක තැනක වාඩි වෙලා එයාට 100ෙන් ඉන්න කියන එකත් සෙල්ලම් කරන තැනේ ඒ බඩමුට්ටුත් එක 100ෙන් ඉන්න කියන එකත් අතර චිත්තානුපස්සනාවේ වෙනසක් තියෙනවද? දෙකම එකයි. පුංචි කාලේ අපට මතකයි කාමරයක සෙල්ලම් කරනකොට ඒ වැඩිහිටි ඒ උපාසක මාත්‍ය ඇවිල්ලා පුංචි වාහනයක් දෙනවා, පොඩි කාර් එකක්. පුතා මේකෙන් සෙල්ලම් කරන්න. ඇයි පුතා එක තැනක ඉන්නේ නැහැ? ඒට මෙට ඇවිදිනවා. එයා එක තැනක තියන්න ඕනේ, චිත්තානුපස්සනා වඩන්න ඕනේ කියන ඒ වැඩිහිටියාට ඥානයක් පාළ වෙලා ඒ කාර් එක දීලා සෙල්ලම් කරන්න කියලා කිව්වම පොඩි කාලේ කාර් එක අරගෙන ඉතින් තල්ලු කරගෙන සෙල්ලම් කරගෙන යනවා පොඩීනේ. බිම වාඩි වෙලා දන ගගා එක තල්ලු කරගෙන යනකොට එක පාට නවත්තලා ආනවා, වාහනේ තෙල්ේම තියනවද කියලා බැලුවද කියලා. එතකොටයි දන්නේ වාහනට තෙල් ගාන්න ඕනේ කතාව. දැන් කොයි පැත්තෙන් දාවේ කියලා ආනකොට ගිය පැත්තත් මතයි, ගේ පුරාම ගින්නේ. පටන් ගත්ත තැන වංගු ගත්ත තැන මොකවත් මතක නැහැ. එතකොට කියනවා, දැන් බලන්න පුතා වාහනේ අරගත්ත ගම එක පාට වේගෙන් ගියා, දැන් ආපු පාර මතක නැහැ, දැන් ගෙදර යන්න බැරි වෙනවනේ, පාර දන්නේ නැහනේ, අතරමං වෙනවනේ. එහෙනම් ඇරිච්ච තැන් වංගු තියෙන තැන් ඒ තැන්වල ඒ මතක තියාගන්න එපා. එතකොට නේද නැවත ඇරිලා යන්න පුළුවන්. දැන් තේරෙනවා මේ කාර් කෙලවන කෙච්චර ලේසි දෙයක් නෙමෙයි කියලා. ඇයි මේක නඩත්තු කරන්න ඕනේ, තෙල් ගන්න ඕනේ, ඊයේ නවත්තපු තැනටම ගිහින් නවත්තන්න ඕනේ, ඒ රෝද ගැලවෙන්න බෑ, පරිස්සමෙන් ඒක ආරස්සා කරන්න ඕනේ. එහෙනම් යන යන තැන් බිත්තියත් කාර් එකත් අතර තියෙන අඟල් ගාන යන ක්‍රමවේදය, ඒ ගැටිති තියෙන තැන් කඩතොළු තියෙන තැන් ඔක්කොම බලාගන්න එපාය. දැන් මේ වාහනේ අරගෙන නැවත ඇව්වොත් මේ ගමන් මාර්ගය අරියට කියන්න, අරියටම මෙතනින් හැරුණා, මෙතනින් නැවතුණා, අතන පොඩ්ඩක් උපුරලා තිබුණා, එතන ටිකක් මේ යන්න බැරි වුණා, ඉර වුණා, මේ ඔක්කොම කියන්න. අරව ඔක්කොම මෙනෙහි කරගෙන මතක් කරගෙන මේක එළවනකොට අර පොඩි කාලේ චිත්තානුපස්සනාව වැඩෙනවා සාමාන්‍ය ලොකු කෙනෙකුට වඩනවට වඩා. ඇයි? ඒ පොඩි කෙනාට අවබෝධය ඇති වෙලා මේ සෑම ගමන් මාර්ගය තුළම 100ෙන් ඉන්න ඕනේ. ඇරෙන තැන් පිළිබඳ 100ෙන් ඉන්න ඕනේ. එහෙනම් මේක තමයි අපට වඩන්න තියෙන කමඨාන. අපගේ සිත නාන ප්‍රකාර නාම රූපات එක්ක ගමන් කරනවා නම් ඒක පාලනය කරන්න එපා. ඒක නඩත්තු කරන්න එපා. ඒක පොරබදලා නවත්තන්න උත්සාහ කරන්න එපා. ඒ සිතට සන්තෝෂයෙන් යන්න අරින්න. එයා කැමැති පොළේ ඉන්න නම් ඇයි එයාට අපි වෙලේ ඉන්න කියන්නේ? එයාට පොළේ ඉඳ අරින්න. එයා කැමැති නම් සමිති ශාලාවේ ඉන්න, ඇයි එයාව චිත්‍රපට ශාලාවට එක්කන් යන්නේ? විහාරස්ථානයකට වඩම්මගෙන යන්නේ නැහැ. එයාට ඒ සමිති ශාලාවේ ඉඳ අරින්න, සමිති ශාලාවේ ඉන්න බව විතරක් දැනගන්න. පොළේ එයා බඩු තෝරනවා නම් එයාට නියෝග කරන්න එපා. එයා තෝරන්නේ මොනවද කියන එක පිළිබඳ 100ෙන් ඉන්න. එයා උදකලාවේ ඇවිදින්න කැමති නම් එයා වාඩි වෙලා ඉටියත් එයාගේ සිත මනෝකය ඇවිදිනවා නම් එයාව නවත්තන්න එයාට පරියංකය උජුංකාය උගන්වන්න යන්න එපා. එයාට ඇවිදින්න අරින්න. ඇවිදිනකොට සෑම තප්පරයක් ගානේ ඇවිදින බව දැනගෙන 100න් ඉන්න. මේ විදියට අපගේ ජීවිත කාලය පුරාම මේ ආයතන අයේ ක්‍රමවේදයේ චර්යාව පිළිබඳ අපට 100 පවත්න්න පුළුවන් නම් චිත්තානුපස්සනාවෙන් අපට වැඩ කරන්න පුළුවන් නම් අපි ලබාපු මිනිසත් භවය ඒකාන්ත වශයෙන්ම අවසාන භවය බවට පත් වෙනවා. එනනම් මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයේ තින ක්‍රියාවලිය අපි අවබෝධ කරගත්තාම මේ ක්‍රියාවලිය ක්‍රම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය පිළිබඳ ඥානය පාළ වුණාම මේක නවත්තන අවබෝධය අපට පාළ වෙනවා. සෑම තප්පරයක් ගානේ සෑම මොහොතක් ගානේ මේ සිත විශාල වශයෙන් සිතවිලි එක නාම රූපات එක්ක ගනුදෙනු කරමින් ඔබම ඔබ ඇවිදිනවා. මේ සිතට කිසිම විවේකයක් නැහැ. විවේකයක් දෙන්න පුළුවන් කමකුත් නැහැ. විවේකයේ දෙන්න උත්සාහ කරන එකත් අවිවේකයක්. එහෙනම් මේ විදිහට මේ සිත තුළ මේ අවබෝධය ඇති වෙනකොට මේ චර්යාව ක්‍රිස්තිසිතේ තියෙන නිර්මාණය ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය ඇති වෙනකොට එයා සෝවාන් ඥානයට වඩා ඉහළ ඥානයක් තියෙන කෙනෙක්. සෑම ඉරියව් පිළිබඳ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක් ඒ කියන්නේ එයා සකෘදාගාමි ඵලයටපත් වෙලා. හැබැයි එයා පටන් ගත්තේ මොනවද? සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවය මේ ලෝක සත්‍යයට පූජා කරනවා කියන එක. හැබැයි ඒක තුළින් දස පාරමිතා පිරෙන බව, දස ශික්ෂාපද සමාදි වෙන බව, වීරිය පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, භාවනා පාරමිතාව මේ හැම පාරමිතාවක්ම නොදැනුවත්ව පිරීගෙන පවතිනවා. එහෙනම් මේ භාවනා යෝගියාට වැටහෙනවා මම කොච්චර දක්ෂ ලෙස භාවනා කළත්, මම මොනතරම් අවංකවම මේ භාවනා පුරුදු කළත් මට ප්‍රශ්නයක් තියෙනවා. හේතුව මගේ සිත තාම නැවතිලා නැහැ. මේ සිතිවිලි වල මේ වෙනස පවතිනවා. හැට පේන දේවල්, කනට මේ ඇයෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට හැඟෙන උණුසුම සීතල හැඟීම් දේවල්, සිතින් ඇතිවෙනා උචිත්ත වීති, මේක තුල ලෝභ දේශ මෝහ රාග පවතිනවා. මේ භාවනා යෝගියාට මේක වැටහෙනවා. ඒ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රධානම ධර්මතාවය තමයි තමන්ගේ ඥාතියාට, මිත්‍රයාට සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනකොට එයාගේ තුල කරුණාව, දයාව, මෛත්‍රිය වැඩෙනවා. එයාට ඒක දැනෙනවා. ඇස්වල කඳුළු පිරීලා, මුළු කයේම සෙනෙහස පිරීලා ඒක එයාට දැනෙනවා. තමන්ගේ ජීවිතේම විනාශ කරපෝ, පෞල් ජීවිත අවුල් කරපෝ, අපේ වස්තු සම්පත් ටික කොල්ල කාපු කෙනෙකුට මෛත්‍රිය කරනකොට, මෛත්‍රිය නම් කරනවා තමයි, නමුත් ද්වේෂය අපි නොදැනුවත්ව මතුවලා එනවා. පරණ මතකයන් අපට සී වෙලා, මේ වාගේ මේ මිනිස්සයා මට කළානේ, මේ වාගේ නිന്ദාසගත මිනිසෙකුත් මං ආශ්‍රය කළානේ මගේ ජීවිතේ කියලා එයා විශාලසෙන් කම්පණයටපත් වෙනවා. එයාගේ ජීවිතයේ විශාල වශයෙන් විඩාවටපත් වෙනවා. එහෙනම් එයාට තේරෙනවා කොච්චර ආයතන අයතුලින් මේක හදලා තිබුණාද, නාම රූප වලින් නිදාසලා තිබුණාද, මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන වල සියුම් වශයෙන් මේක තියෙනවා. පේනකොට මේක වෙනස් වෙනවා, ඇහෙනකොට වෙනස් වෙනවා, දැනෙනකොට වෙනස් වෙනවා, ඇඟෙනකොට වෙනස් වෙනවා, සිතෙනකොට වෙනස් වෙනවා. ඒ කියන්නේ මෛත්‍රිය තාම පරිපූර්ණ වෙලා නැහැ. මාතුල සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවය සම්පූර්ණ වෙලා නැහැ. තාම මන් තුල අඩුපාඩු පවතිනවා. ඒක මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වුණාම භාවනා යෝගියා තීරණය කරනවා, මෙච්චර ලොකු දේවල් හදන්න පුළුවන් වෙච්ච මට, පටවි මට්ටමින් භෞතිකව තිබිච්ච දේවල් ඇදුවා, සෙනෙහසෙන් බැඳිච්ච දේවල් ඇදුවා, එහෙනම් වායුව වාගේ සියුම්ව තියෙන දේවල් මේවා අදන්න ඕනේ කියලා සියුම් ලෙස තමන් තුල ඇතිවෙන ලෝභ දේශ මොහ රාග වෛර අදන්න පටන් ගන්නවා. එහෙනම් මේක අදනකොට තමන් වෙනස් කරනවා, තමන් ඊතවත් ආන්දු නමකට සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පූජා කරලා ඊතවත් නැති ආන්දු නමකට පූජා කරනකොට අර වෙනස දැකලේ වෙනස හදනවා. අර ස්වාමීන් වහන්සේට මේ මෛත්‍රී භාවනාව විනාඩි 5ක් වඩලා ඒ මානසිකත්වයේ තුලම එතනම වඩාවගෙන ඉන්න ගමන් ටික ටික අර රූප වෙනස් කරනවා. දැන් ඉන්නේ ඒ ආන්ද්‍රෝ නෙමෙයි, ඒ ආන්ද්‍රෝ වාගේ ඉන්නේ මේ ආන්ද්‍රෝ කියලා ඒ රූපේ ටික ටික ටික වෙනස් කරනකොට අර මානසිකත්වය වෙනස් වෙන්න රූපය වෙනස් වෙලා අර අකමැති ආන්ද්‍රෝ අපි ඉදිරියට ඉදිරිපත් වෙලා ඒ රූපේ මැවිලා මනස වෙනස් වෙන්නේ නැතුව ඒ විදියටම මෛත්‍රී කරනවා. ඒ වගේම තමයි අපගේ හතුරා අපට බයිනවා, අදයි මිතුරා අපට ප්‍රශංසා කරනවා. ඒ ප්‍රශංසාව ඇයෙනකොට අපිට තිබිච්ච මානසිකත්වයට සමවැදිලා දැන් ඇෙන්නේ අපට ප්‍රශංසාව, කීර්තිය, ගෞරවය කියන ඒ මානසිකත්වයෙන් අත අර කැතකතා ටිකත් අපහාස නින්දා ටිකත් ශ්‍රවණය කරනවා. හේතුව මේ ලෝකයේ අපි බැනපු දේවල්මයි අපට බැනෙන්නේ, අපට ඇෙන්නේ. අපි නොදීපු දෙයක් මේ ලෝකේ ලැබෙන්නේ නැහැ. හේතුව මේ හැමතැනම තියෙන හේතුඵල ධම, කර්මා කර්මඵල. අපි මොනවද මිනිසුන්ට කිව්වේ ඒව තමයි අපිට මිනිසු කියන්නේ. අපි මොනවද පෙර භවයේ මිනිසුන්ට දුන්නේ ඒක තමයි මිනිස්සු අපට දෙන්නේ. අපි මොනවද මේ ලෝකේ ඉන්නකොට පුරුදු කළේ ඒක තමයි අපට මේ ලෝකේ ජීවත් වෙන්න පුරුදු වශයෙන් පවතින්නේ. එහෙනම් වක්කඩෙන් පැනපු එක පින්ඩපාතේ කරගෙන මාපාර දිගේ අවිද්‍යාවිද ගියේ ස්වාමින් වහන්සේ, වසලයා කියලා මිනිසුන්ට කතා කරපු ඒ රාතන් වහන්සේ, මේ විදිහට අරන් බලනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පෙර පුරුදු, පෙර සංසාරේ භව 500ක් ඇත්කුලවල ඉඳලා, භව 500ක් රිලව් කුලවල, වඳුරු කුලවල ඉඳලා ඒකයි පැනපැන යන්නේ. එහෙනම් මේ සෑම එකක්ම පෙර පුරුදු නම් අද අපගේ චරිතයේ තියෙන අඩුපාඩු පෙර පුරුදු නේද? මේ රාගය නිකං ආපු එකක් නෙමෙයි පෙර පුරුදු. මේ ద్వේෂය නිකං ආපු එකක් නෙමෙයි පෙර පුරුදු. මේ වෛරය නිකං ආපු එකක් නෙමෙයි පෙර පුරුදු. එහෙනම් සංසාරේ අපි පුරුද්දක් වශයෙන් ක්ලේශ ධර්මයන් පුරුදු කරගෙන ආවා. ඒ වගේම දෙපොහේ දවසට කොච්චර ආදායම් ගන්න තිබුණාන් මේ පින්වතුන් ඔක්කොම අත්තරලා සිල් අරගෙන බොහොම ධාර්මික පින්වත් සිවණ පිරිසට ඇතුල් වෙලා සිල් සමාදන් වෙලා ඉන්නවා. එහෙනම් මේ අවස්ථාවේදී මේක මොකද්ද? මේකත් පෙර පුරුදු. එම භවයේම සිල් වඩලා, සිල් වර්ධනය කරලා, සිල් සමාදන් වෙලා, සිල් සාකච්ඡා වෙලා මේ කරපු පුරුදු වලට සිල් අරගන්න නැතුව ඉන්න බෑ. දෙපෝය වෙනකොට අපේ ගෙවල් වල අපේ කකුල තියාගෙන ඉන්න බෑ. පන්සලට, වේර විහාර වලට කය දුවනවා සිල් ගන්න. මේකත් පෙර පුරුදු. එනම් මේ විදියට අපගේ ආයතන අයතුලින් පෙර පුරුදු වලට අනුව ඇතිවෙනා සියුම් දේවල් වැටෙන්න පටන් අරගෙන ඒ සියුම් දේවල් අදන්න පටන් ගන්නවා. ඒ ආයතන අයතුලින්ම චිත්ත වීති වලින්, සියුම් ස්පර්ශ වලින් ඇතිවෙනා ධර්මතාවය පිළිබඳ අවබෝධය ඇතිවෙනවා මේ භාවනා යෝගියාට. මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන් ජීවත් වෙලා ඉන්න මේ කාලය පුරාම තමන් දන්නේම නැහැ තමන් ක්‍රමක්‍රමයෙන් මේ විදිහට වෙනස් වෙමින් පවතිනවා. තමන්ගේ ආයතන අයෙම සියුම් ලෙස මේ දෝෂ තිබිලා අපට මේක වැටහිලා නැහැ. නාම රූප වෙනස් කර කර වඩනකොට මේකේ තියෙන සියලෝම විස්තර ටික දැනෙන්න පටන් ගන්නවා. හොඳට ලුණු ඇඹුල් තියෙන රසවත් ආහාරය ගන්නකොට මුළු කයටම සන්තෝසයි. ඇල්වතර කෝප්පයක් එකට වක් කරලා දැන් දියාරු කරලා ගන්නකොට රසවත් නැහැ, දැන් තරහා යනවා. දැන් අපේ කෑම එකට කවුරු හරි කෙනෙක් ඇල වතුර ටිකක් ඇලුවොත් කොහමද අපට යන තරහ? බලන්න මෙච්චර හොඳ කෑම එකට වතුර ටික ඇලුවනේ. හැබැයි නිකම්ම නිකන් සුදු බත් ටිකක් විතරයි තියෙන්නේ. ව්‍යංජන මොකවත් නැහැ. දැන් වතුර ටිකක් ඇලුවනම් සාදුකාරය දීලා බාර ගන්නවා. හේතුව අපිත් වතුර ටිකක් දාලා මේක මිරිකලා කැඳ බොණ්ඩ තමයි හිටියේ. වතුර නැතුව වටපිට බලනකොට වතුර ටිකක් පාළ වුණා, පූජා වුණා. එහෙනම් ඒක දානයක් කොට සලකනවා. එනා සුදුපත් වලට වතුර වැටුනාම දානය, ව්‍යංජනත් එක්ක බත් වලට වතුර වැටුනාම ඒක කොහමද සාපයක් වෙන්නේ? වතුර වතුරමයි, දාපු මිනිස්සයා මිනිස්සයාමයි. එහෙනම් අපේ මානසිකත්වයේ, අපේ බලාපොරොත්තුට අනුව මේක වෙනස් වුණා, මේ වෙනස දන්න ඕනේ. කොහොම වතුර හම්බුණාද? වතුර හම්බෙන එක හොඳ දෙයක් නම් ඒක හොඳ දෙයක් වශයෙන් දකින්නට ඕනේ. අවලක්ෂණ දෙයක් වුණත් ලක්ෂණ දෙයක් වුණත් අපගේ කර්මයයි මේ පේන්නේ. ඒක කර්මානුරූපීව දකින්න දක්ෂ වෙන්න ඕනේ. නින්දා අපාස දෙයක් වුණත් ගෞරවයෙන් ප්‍රශංසාවෙන් ඇයෙන දෙයක් වුණත් දෙකෙන් කෝක වුණත් අපේ කර්මයයි මේ ඇයෙන්නේ. සන්තෝෂයෙන් ආන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේම කරන්න පුළුවන් නම් මේ සියුම් දේ අදන්න පුළුවන් නම් ඒ අදන අවබෝධයටපත් වෙන්න පුළුවන් නම් එයා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ අනාගාමි ඵලයටපත් වෙනවා. එහෙනම් කල්පනා කරලා බලන්න සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ වඩන භාවනා යෝගියාගේ ධර්මතාවය ක්‍රමක්‍රමයෙන් ප්‍රගුණ වෙලා එයා තුළ තියෙන අවබෝධය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා එයාට එක එක ඥාන පාළ වෙලා සෝවාන් ඥානෙ බවට පත් වෙලා සකෘදාගාමි ඥානෙ බවට පත් වෙලා අනාගාමි ඥානෙ බවට පත් වුණා. ඒත් ඒ භාවනා යෝගියා දන්නවා තාම වැඩ නිමා වෙලා නැහැ. තමන් ලැබපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න තමන් තාම දක්ෂ වෙලා නැහැ කියන එක තේරුණාම මේ භාවනා යෝගියා තීරණය කරනවා මේක හැමදාම මේක සියුම් ලෙස වෙන දේවල් බල බල හද හද හිටියා මේක ඇදිලා ඉවර වෙන දවසක් නැහනේ. එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා එහෙනම් මේ ලෝකෙ මොකවත් අදන්න දෙයක් නැහැ. හැමදේම ඇති වෙලා නැති වෙලා යනවා. හැමදේම යාපත් ලෙස වෙනවා කර්මානි රූපීව. මම කවුද මේවා නඩත්තු කරන්න? මම කවුද මේවා හදන්න? මට තියෙන අයිතිය මොකද්ද මේවා වෙනස් කරන්න? එහෙනම් මේ ලෝකයේ කිසිම දෙයක් මම වෙනස් කරන්නේ නැහැ. මට ලැබෙන සැප මගේ කුසල්, මට ලැබෙන දුක මගේ අකුසල්, මට පේන්නේ, ඇයෙන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ, සිතෙන්නේ මගේ කර්මය මම එකතු කරගෙන ආපෝ ආයතන හයේ තැන්පත් වෙලා තියෙන ප්‍රසාදයන්, චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ජීවා ප්‍රසාද, පොට්ටබ්බ ප්‍රසාද, ගහන ප්‍රසාද, මනෝ සංචේත ප්‍රසාද. එහෙනම් ආයතන ආයතුල මම මොනවද කබඩා කරගෙන ආපු කර්මය, ඒ කර්ම තමයි පේන්නේ, ඇයෙන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ, සිතෙන්නේ. එහෙනම් මේවා වෙනස් කරන්න අයිතියක් මට නැහැ. විඳවලා ඉවර කරන්නයි ඕනේ. එහෙනම් මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන්න ඇරලා භාවනාව වඩන්නේ වැඩෙන්න හරිනවා. කිසිම භාවනාවක් කරන්නේ නැහැ. කෙරෙන්ද ඇරිලා කෙරෙන දෙයට සමවැදිලා එයා බලාගෙන ඉන්නවා මොකවත් කරන්නේ නැහැ. එහෙනම් මේ தත්ත්වයට දියුණු වෙලා ආවට පස්සේ එයා සුවපත් වේවා කියලා බලනවා. නිදුක් වේවටයි සුවපත් වේවට අතර වෙනසක් වෙනද නැහැ. සුවපත් වේවා කිව්වමත් ඒක නිදුක් වේවා තමයි, වෙනසක් නැහැ. නිදුක් වේවා කියලා නිරෝගී වේවටයි වෙනසක් තියනවද නැහැ. ඒකත් එකමයි. ඇයි නිරෝගී වෙලා ඉන්නවා නම් මිනිස්සේ කොමත් දුකෙන් තොර වෙනවනේ. කෙනෙක් ලෙඩ වෙලා ඉන්නකොට නිදුක් භාවයේ පැතුවට වැඩක් නැහැ. ලෙඩේ සනීප කරලා ඉඳපාය. එහෙනම් දුකින් නිදෙත්වා කියලා කියනවා නම් නිදුක් වේවා කියලා තියනවා නම් ඒ නිදුක් වේවා කියන වචනේ තුල සුවපත් භාවයේ නිරෝගී භාවයේ අන්තර්ගතයි. නිකන් සුවපත් වෙන්න බෑ. දුකෙන් මිදුණොත් තමයි සුවපත් වෙන්නේ. නිරෝගිමත් වුණොත් තමයි සුවපත් වෙන්නේ. එහෙනම් සුවපත් වේවා කියනකොට නිදුක් වේවා නිරෝගී වේවා ඒක තුල අන්තර්ගතයි. එහෙනම් එක වචනයක් තුල තුනම අන්තර්ගත මානසිකත්වය ඇති වෙලා රජ්ජිරුවත් එකයි, සාමාන්‍යයෙන් ගීපින්වතත් එකයි, එහෙනම් කුරාකුම්බියාගේ විඥානයත් එකයි, අලියා හැටාගේ විඥානයත් එකයි. එහෙනම් මේ විඥානවල වෙනසක් නැහැ, නාම රූපවල වෙනසක් නැහැ, කර්මයේ වෙනසක් නැහැ, කිසිම දෙයකට ඇලීමක් ගැටීමක් නැහැ. මේක තමයි අරියත් භාවයේ ස්වභාවය. එහෙනම් මේ භාවනා යෝගියා වැඩ නිමා කරලා ඉපදීම නවත්තලා මේකට සමවැදිලා අම්බෙන දේ මොනම දේ වුණත් සන්තෝෂයෙන් වළඳලා පින් දෙනවා. ඇයෙන දේ මොනම දේ වුණත් ඒක ධර්මානුකූලව ආගෙන ඉන්නවා. ප්‍රතිචාර නැහැ. ගැව්වට බැන්නට ප්‍රතිචාර නැහැ. ඒවා සන්තෝෂයෙන් කර්මානුරූපීව විඳගෙන ඉන්නවා. එහෙනම් මෙතනට ආවොත් විතරයි එයා නැවතිච්ච කෙනෙක්. එහෙම නැත්නම් තාම සංසාරේ යන කෙනෙක්. එහෙනම් මේ භාවනාව තුළ තියෙන කමඨාන් ධර්ම දේශනාව අපි ශ්‍රවණය කළා. එහෙනම් මෛත්‍රී භාවනාව තුළ සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ, නිවනින් සැනසීම කියන මේ මෛත්‍රී වාක්‍ය අපි සජ්ජායනා කිරීම තුළින් ඇතිවීමේ නැතිවීමේ ඥාණය මුල් කරගෙන අරියත් භාවයට වෙනකම් මේ සිත වැඩෙන්නේ කොහමද? කමඨං තමන් තුළ තමන්ට පාළ වෙන්නේ කොහමද? තමන් විසින් තමන් හදාගෙන මේ වාඩි වෙලා තියෙන මේ ඉරියව් වලින්ම අරියත් බෝධියටපත් වෙන්නේ කොහමද කියන එක අපි සාකච්ඡා කළා. එනම් මේ නිර්වාණ ධර්ම දේශනාව මේ මෛත්‍රී භාවනාව තුළ ඇතිවීමේ නැතිවීමේ කමඨාන මේ ලබාපු මිනිසත් භවයේ අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ වේවා. මේ භවයේ අවසාන භවයේ බවට පත් වේවා. මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ ලබාපු මිනිසත් භවයන් තුළම පිරිනිවේවා පිරිනිවේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම කෙරුවන් සරණයි.